මොන්තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. සමුද්‍ර මජ්ජේ සැඟුණත් මා මේඝ පර්වතය උඩ රැඳුණත් මේ විශ්ව පද්ධතිය තුළ කිසිම මොහතක අපේ කර්මයෙන් බේරෙන්න විදියක් නැහැ. මෙන්න මේ ධර්මතාවය තමයි අද විශේෂයෙන් අපි අවධානම යොමු කරන්නේ. ඇයි මේක අවධානයෙන් බලන්නේ නැතුව අවධානමෙන් බලන්නේ කියලා බැලුවාම මේක ඒ තරම් අර උඩ වැඩ අවධානමෙන් කියලා කියන්නේ. අනිත් වගේ මේක ටිකක් අර සංකීර්ණ ප්‍රශ්නයක්. අපි ඉතනුවට වඩා මේක විශාල භයානකකමක් තියෙනවා. ඒ නිසා තමයි ඒක අවධානම් කියන වචනේ පාවිච්චි කරන්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් පාසාම අපි ගනුදෙනු කරන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි විශ්ව ශක්තිය. දකින්න විශ්ව ශක්තිය පාවිච්චි කරනවා, සවන් දෙන්න විශ්ව ශක්තිය පාවිච්චි කරනවා, කතා කරන්න විශ්ව ශක්තිය පාවිච්චි කරනවා, ඇසිරෙන්න කටයුතු කරන්න චලනය වෙන්න විශ්ව ශක්තිය පාවිච්චි කරනවා, හිතන්න කල්පනා කරන්න විශ්ව ශක්තිය පාවිච්චි කරනවා. මෙන්න මෙතන තමයිලු ඒ අවදානම තියෙන්නේ. අර භයානකකම, අර බිම්බෝම්බේට කකුල පාගම මනුස්සයා දැන් දන්නවා, දැන් ගත්තොත් පුපුරනවා කියලා. ඒ වගේ මා අවදානම් සහිත තත්ත්වය. මොකද මම විශ්ව ශක්තිය පාවිච්චි කරනකොටම මම දකින්නේ මොනවද? ඒකේ පිටපතක් විශ්ව ශක්තිය තැම්පත් වෙලා ඉවරයි. කතා කරන්න විශ්ව ශක්තිය පාවිච්චි කරනකොටම ඒ වචන ටික, ඒ වාක්‍ය, ඒ විශ්ව ශක්තිය තැම්පත් වෙලා ඉවරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය කියලා කියන ශබ්දසා රූප මේ විශ්ව ශක්තිය කියන පද්ධතියේ සෑම අණුවකම න්‍යාස්තියකම තැම්පත් වෙලා තියෙනවා. එක අණුවක් අරගෙන ඒකේ න්‍යාස්තිය කියවන්න ගියොත් මං හිතන්නේ නැහැ තථාගතයන් වහන්සේ නමකගේ ආයුෂ සෑයීමටපත් වෙන්න පුළුවන් කියලා. ඒ තරම් තොරතුරු කන්දරාවක් තියෙනවා එක අණුවක න්‍යාස්තියකක. එහෙනම් මම මේ දකින්නවා කියලා කියනකොටම මට දැනෙන්න ඕනේ මම මගේ දැක්ම විශ්වයේ තැම්පත් කරනවා. නැවත මම මේ ශක්ති විශේෂය අරගෙන ගිහිල්ලා තව තැනක උත්පත්තියක් ලැබනකොට, ඒ විඥාණයට කය ලැබෙනකොට, අම්මා කන කෑම බීම වලින් අපේ කය නිර්මාණය වෙනකොට, මේ ඇස කන දිව නාසය සම කියලා කියන මේ හැම එකක්ම නිර්මාණය වෙනවා. ඇස නිර්මාණය වෙනකොට මේ ඇසේ චක්කු ප්‍රසාදය කියලා එකක් නිර්මාණය වෙනවා. ඒක කොහොමද නිර්මාණය වෙන්නේ? අර අපි දැකපු රූප තියෙනවනේ විශ්වයේ. ඒක අම්මා කන රොටි වල, පාන් වල, පරිප්පු වල, ඉදියාප්ප වල, බොන තේ වල, හැම එකෙම යණු වල ඒක තියෙනවා තොරතුරු. ඇස හැදෙනකොට ඒ තොරතුරු ටික වෙනම එකතු වෙනවා චක්කු ප්‍රසාදය කියලා. පෙර සංසාරේ මම කුමන ආකාරයට මේ නාම රූප දැක්කද අදත් මම ඒ විදිහට තමයි දකින්නේ. මහා බෝධිසත්වයේ ලෝකෙට පහළ වෙච්චාම ඒ බෝධිසත්වයා මේ ලෝකේ දිහා දලක් බලන්නේ මහා කලකිරිච්ච ස්වභාවයකින්. එයාට සතුටක් නැහැ. සතුටක් නැති නිසා එයා ඉපදීමට වැඩ කරන්නේ නැහැ. රාහත් වෙලා නැති නිසා අකමැත්තෙන් උනත් එයා සංසාරය යන යන හැම මොහොතෙම එයාට කලකිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒ බෝධිසත්වයා සතුට කරන්න බැරිලු. ඒක අපි දකිනවා 550 ජාතකයේ තුලම. රාජධානි දන් දෙනවා, කැමති කෙනෙක් දෙයක් ගන්න කියලා බෝඩ් එකක් එල්ලලා තියලා දැන්වීමක් දාලා වේලාම බ්‍රාහ්මණයා වනගත වෙනවා. රාජ්‍ය දන් දීලා, දරුවෝ දන් දීලා, තමන් සතු සන්තක සියල්ල දන් දීලා, මෙන්න මේ වගේ කිසිම තැනක සෑයීමටපත් වෙන්නේ නැහැ. මොකද්ද කියලා බැලුවාම ඒ බෝධිසත්වරු මේ ලෝකේ යම්කිසි අවබෝධයකට පත්වෙච්ච භවයක් තියෙනවා නම් එතන ඉඳලා මේ හැමදේම බොරුවක් නේ, අපිට පේන දේ ඇත්ත නෙමෙයිනේ, මේවා දිරාපත් වෙනවනේ, වයසට යනවනේ, ලස්සන පවතින එක අවලස්සන වෙනවා, මෙන්න මේ ධර්මතාවය පුරුදු කරලා ඇත්තල චක්කු ප්‍රසාදය තුල අනන්ත අප්‍රමාණ දබඩා වෙලා තින්නේ අනිත්‍යයි කියන එකත් පවතින්නේ නැහැ කියන එකත් ඒ නිසා කිසිම රූපයකින් ඒ ඇස් දෙක සැනසෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවා ප්‍රසාදය සෝත ප්‍රසාදය පොට්ටබ්බ ප්‍රසාදය මනෝ සංචේත ප්‍රසාදය කියන එක ඇදිලා තියෙන්නේ අපි ඉතන සිටවිලි හැම එකක්ම විශ්ව ශක්තිය පාවිච්චි කරලා හිතන්නේ. ඒ විශ්ව ශක්තිය පාවිච්චි කරනකොටම ඒ විශ්ව ශක්තියේ අනුවල න්‍යාස්තිවල ඒ සිතන්ට යන තොරතුර සිතන තොරතුර සිතමින් පවතින තොරතුර න්‍යාස්තියේ අනුගත වෙලා ඉවරයි. ඒ අනුවේ අයිතිය බවට පත් වෙලා ඉවරයි. කවදරි දවසක අපේ සිත එහෙම නැත්නම් විඥාණය ශක්ති විශේෂයක් වශයෙන් නිර්මාණය වෙනකොට මේ විශ්ව ශක්තියේ අණු ඒ ශක්තිය පාවිච්චි කරනකොට අර තොරතුරුත් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. කලින් භවෙත් මේ මනුස්සයා පුදුමාකාර සත්වයේ කැම කෙනාම එලා දකිනවා. හොඳට ඉනාවලා කතා කරනවා ගියාට පස්සේ පතුරු යන්න බයිනවා. පුදුමාකාර මනසක් අදත් එමල අදත්මාන වෙලා හොඳට කතා කරන උපාසක මාත්‍ය කොහොමද හරි ශ්‍රේෂ්ඨයි කියලා කතා කරලා ගියාට පස්සේ ඔය ඇත්ත බලන්නකෝ ඒ වැඩමයි කරන්නේ කියලා ගියාට පස්සේ බයිනවා. ළඟ ඉන්න මිනිස්සු කල්පනා කරන ඉන්න තැන හොඳට කතා කරනවා නැති තැන බයිනවා. ඒ කියන්නේ ඒකමළු සංසාරයේ කලේ රාගෙ නිතපු කෙනා නැවත ඉපදුනාම යට නැවත රාගෙම හිතෙන්නේ. ඇයි ඒ ශක්ති විශේෂය පාවිච්චි කරනකොට සිටිවිලි වල ඒකේ න්‍යාස්තිය වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන රාගය. එහෙනම් එයාට පහළ වෙන්නේ රාග සිටිවිලි. මේක මේ කියන ධර්මතාවය තුළ තියෙන විශේෂ සමීකරණයක්. අපි විශ්ව ශක්තිය පාවිච්චි කරන හැම මොහොතක් ගානේ අපි දකින දේ, අපිට හැයින දේ, අපිට දැනෙන දේ, අපි කතා කරන දේ, අපි ඇසිරෙන දේ, අපිට සිතෙන දේ මේ විශ්වයේ තවත් පිටපතක් තියෙනවා. ඒ අනු පිටපත නැවත පාවිච්චි කරන්න අපිට සිද්ධ වෙනවා. හේතුව අපි දකින්න පාවිච්චි කරන්නේ දකින්න පාවිච්චි කරන ඒ ශක්තියමයි. මේක අර උපමාවකට ගන්න පුළුවන් විදුලිය. වයර් එකේ තියෙන විදුලිය නමුත් බල්බ් එකට සම්බන්ධ කළාම එන්නේ ආලෝකය. වයර් එකේ තියෙන විදුලිය ඉස්ත්‍රිකේකට සම්බන්ධ කළාම හීටරයකට සම්බන්ධ කළාම එන්නේ රත්නය. වයර් එකේ තියෙන විදුලිය රූප වාහිනියකට ගුවන් විදුලියකට සම්බන්ධ කරාම එන්නේ ශබ්දය. වයර් එකේ තියෙන විදුලිය සීතකරණයට සම්බන්ධ කළාම එන්නේ සීතල. වයර් එකේ තියෙන විදුලිය ඒක විදුලි පංකාවකට සම්බන්ධ කළාම එන්නේ උලංග. මෙන්න මේ විදියට මේ විශ්ව ශක්තිය ඇසකන දිව නාසය සමසිතේක සම්බන්ධ කරනකොට ඇසට සම්බන්ධ වෙනකොට ආලෝකයේ වශයෙන්ොන් කටට සම්බන්ධ වෙනකොට ශබ්දයේ වශයෙන්ොන් නාසයට සම්බන්ධ වෙනකොට ඒක ගන්ධයේ වශයෙන් දිවට සම්බන්ධ වෙනකොට රස වශයෙන් කයට සම්බන්ධ වෙනකොට ස්පර්ශයේ වශයෙන් සිතට සම්බන්ධ වෙනකොට තරංග වශයෙන් ඒක වෙනස් වෙමින් ක්‍රියාත්මක වෙනවා. විදුලිය විදුලි පංකාවට සම්බන්ධ වෙච්චාම අපට එන උලන් ටික මොකද්ද? විදුලිය. ඒ උලන් විදුලියට සමානයි. ඒ උලන් එන්නේ මීටරේ වැඩ කරනවා. ඒ උලන් වලට අපි ගෙවනවා. එහෙනම් ඒ උලන් කියන්නේ මොකද්ද? ඒ විදුලියේ ප්‍රතිරූප නිර්මාණයක්. විදුලියේ පරිවර්තනයක්. ඒ උලංග නම් කවදාකවත් අපි මේ විදුලිය තමයි මේ පිච්චෙන්නේ, මේ උලන් කියන්නේ අර විදුලියේ ක්‍රියාකාරීත්වය කියලා අපි දකින්නේ. මේක ෆෑන් එකේ උලංග, විදුලි පංකාවේ උලංග කියලා අර උලංග සම්පූර්ණ අපි අයිතිය දෙනවා අර විදුලි පංකාවට. අතන විදුලිය ගැන කතා කරන්නේ. එනම් මේ විශ්ව ශක්තිය ඇසට සම්බන්ධ වුණාම රූපය ඇසට පේනවා කියලා කියනවා මිසක් අර විශ්ව ශක්තියම රූපේ බවට පත් වෙනවා, ආලෝකේ බවට පත් වෙනවා. මේ ධර්මතාවය අපට අහුවෙන්නේ නැහැ. ප්‍රඥා පාරමිතාව මඩුකම් අඩුකමද විදර්ශනාවේ තියෙන දුර්වලකමද කියන එක ලොකු ප්‍රශ්නයක්. මට හැයෙනවා නෙමෙයි. මන් තුල තියෙන ප්‍රාණ ශක්තිය, විශ්වයේ තියෙන විශ්ව ශක්තිය සබ්දයේ බවට පත් වෙනවා. එහෙනම් මේ සබ්දයේ තුල මට දැනෙන්නේ මොනවද? ඒක විශ්වයටත් දැනෙනවා. විශ්වයට තැම්පත් වෙනවා. මගේ විඥානයේ තැම්පත් වෙනවා. මම යන්නේ කොතනටද? එතන ඒක හැයෙනවායි. එතන මගේ තැම්පතුව විඥානයේ තියෙනවා. එතන විශ්ව ශක්තිය තියෙනවා. ඇතුලේ තියෙන එක එළිය තියෙන එකට සමානයි. දෙක එකතු වෙච්ච ගමන් අරබන බැනුන් ටික මොනවාරි භාෂාවකින් ඒ විදියටම බැනුන් ඇනවා. ඒ නිසා මහා මේඝ පර්වතයේ මත සිටියත්, සමුද්‍ර මැදේ සිටියත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මානෙනි, ඒකින ධර්මතාවෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේක භාවනා යෝගිවරු වශයෙන්, තපස්සරු වශයෙන් මේ ධර්මතාවය දැනගන්න ඕනේ. නැත්නම් අර කරුවලේ ගිල කළුගලයෙන් ඔළුව අපගත්තා වාගේ අපි දන්නේම නැතුව කර්ම රැස් කරනවා, කර්ම නිර්මාණය කරනවා, කර්ම නඩත්තු කරනවා. ඇසකන දිව නාසය සමසිතෙන් අපි දන්නේ නැහැ අපි අපේ ජීවිතවලට කරගන්නා වූ අකටයුත්ත. හැම මොහොතක් ගානේ, හැම අවස්ථාවක් ගානේ අපි අපට කර්ම එකතු කරනවා, රැස් කරනවා, අපිට අපි දුක නිර්මාණය කරගන්නවා. මේක තාපසයා දැනගන්න ඕනේ. මේකේ ලස්සනම සමීකරණය තමයි, දෙවනි සමීකරණය තමයි, මම කෙනෙකුට ගැව්වාම එයාට නෙමෙලු ගාන්නේ, මටලු මං ගාගන්නේ. මේක අයනකොට අපිටත් පුදුම එක නෑනේ, මං අරයට නේ ගැව්වේ. නෑ, ඒ මටමයි ගාගත්තේ. ඇයි? එයා තුල තියෙන ප්‍රාණ ශක්තියත් මං තුල තියෙන ප්‍රාණ ශක්තියත් දෙකම එකයි. ඒ ප්‍රාණ ශක්තිය විශ්වයට ගියාම විශ්ව ශක්තිය බවට පත් වෙනවා. මගේ ප්‍රාණ ශක්තිය එළියට ගියාම ඒකත් විශ්ව ශක්තිය බවට පත් වෙනවා. ශක්ති පද්ධතිය තුල ABCD අයන්න ආයන්න, එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1 2 3 කියලා එහෙම වර්ගයක් නෑ. ඔක්කොම එකයි. ඔතනින් ගත්තත් මූදු වතුර වෙනවා වාගේ මේ ශක්තිය එළියට ගියාම ඔක්කොම විශ්ව ශක්තිය. එහෙනම් මං කෙනෙකුට ගානකොට ඒ ගානක, ඒ රිදෙනක, ඒ ගුටිය, ඒ පීඩනය ආගේ විශ්ව ශක්තියේ තැම්පත් වෙනවා නේද? ඇයි? යාතුල තියෙන ප්‍රාණ ශක්තිය විශ්ව ශක්තියේම නිර්මාණයක්. එළිය තිබුණොත් විශ්ව ශක්තිය, ඇතුළ තිබුණොත් ප්‍රාණ ශක්තිය, කායික සීමා සහිතයි. ඒ ශක්ති පද්ධතියේ තැම්පත් වුණාම, ඒ පද්ධතියේ තරංග එළියට ගියාම, දැන් ඒකම නේද මමත් පාවිච්චි කරන්නේ? එතකොට ඒ දුක ඒකාන්ත වශයෙන් මට එනවනේ. එහෙනම් මගේ ප්‍රාණ ශක්තියට මම අලුතෙන් දුකක් එකතු කරනවා. අසුවලාට බයිනව නෙමෙයි, අසුවලා තුළ තියෙන්නේ මගේම ශක්තියක්. එහෙනම් මට මම දැනගන්නවා. අර අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියලා කියන්නේ මේ ධර්මතාවයේ මා ගාම්භීර ප්‍රකාශයක්. ඒක අනුන්ට කරනවා නෙමෙයි, අපි අපිටම කරගන්නවා. අනිත් අයට නිന്ദා අපාස කරනවා නෙමෙයි, අපිට අපිම නිന്ദා අපාස කරගන්නවා. අනුන් විවේචනය කරනවා නෙමෙයි, අපිට අපිම විවේචනය කරගන්නවා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නවා නෙමෙයි, අපේ දේවල් අපි කඩා වඩා ගන්නවා. හේතුව පුද්ගලයේ සත්‍යයක් නැත්තම් මේ දේපළ හැම එකක්ම පොදුයි. මේ සතරමා භූතයා මේ ලෝකයේ හැමෝටම පොදුයි. අපේ ජීවිතවල, අපේ මානකම් වල අපි තේරුම් නොගත් ධර්මතාවයන් මේ මහා අමුද වාගේ අපිට මොනවද තේරිලා තියෙන්නේ? අපේ තප ජීවිතය පිළිබඳව, මේ සතර මහා භූත පිළිබඳව, ඒක තුළ සැඟවිලා තියෙන විශ්ව ධර්මතාවයන් පිළිබඳව අපි තාම හබහැටියක්වත් තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා නේද මේ සංසාරේ මෙච්චර ඉපදිලා දුක් විඳින්නේ? මම මේ දකින්නකොට, කතා කරනකොට, සවන් දෙනකොට, කටයුතු කරනකොට, සිතනකොට මම හැම මොහොතම මේ ශක්තිය පාවිච්චි කරනවා. ඒ ශක්තිය මේ විශ්වයේ තැම්පත් වෙනවා. මම කරන්නේ හයාපත නම් ඒ අයාපත, ඒ කාන්ත වශයෙන්ම මගේ තැම්පතුවක්. ඒක මට ගෙවන්න සිද්ධ වෙනවා. මම මේ ශක්තිය උපයෝගී කරගෙන යහපත් දෙයක් නම් කරන්නේ, කොහේ ඇඟිලි කියත් වැඩක් නැහැ. ඒ යහපතට මට මූණ දෙන්න සිද්ධ වෙනවා, ඒවා පරිසම් දෙනවා. මෙන්න මේ අවබෝධය ඇතුව, මෙන්න මේ විදර්ශනාව ඇතුව කටයුතු කරන්න පුළුවන් නම් ඒ තපස්වරු මේ සංසාරයෙන් එතර වෙනවා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. අපේ පුද්ගලික ජීවිත හරහා බලනකොට කොච්චර නම් මේ වගේ අඩුපාඩු දුර්වලකම් තියෙනවද මේ ධර්මතාවයට පිටුපාලා අපි ඇසිරෙන දේවල්. කතා කරන හැම වචනයක් ගානේ පරිස්සම් වෙන්න, දකින්න හැම රූපයක් ගානේ පරිස්සම් වෙන්න, ඇහෙන හැම ශබ්දයක් ගානේ පරිස්සම් වෙන්න, ඇසිරෙන්න කලින් සිතා බලන්න. හැම සිතිවිල්ලක් ගානේ පරිස්සම් වෙන්න, ඒවා අපේ විඥානයේ තැම්පත් වෙනවා, තරංගයක් වශයෙන් එළියට ගිහිලා විශ්වයේ තැම්පත් වෙනවා. නිරපරාදෙන් නිකන් ගුටි කන්නේ, බැනුම් ආන්නේ, දොස්කි දොස්සා ගන්නේ, අසරණ වෙන්නේ, විඩාවටපත් වෙන්නේ, ඔත්පල වෙන්නේ කුමක් නිසාද? අපි ඕන් නැති වැඩක් නෙමෙයිද මේ කරන්නේ? ඕන දේ තමයි ඇසකන දිව නාසය සමසිත පියාගෙන ඉන්න එක. ඇසයි කටයි වාගෙන පරියන්කේ භාවනා යෝගිව තමන් දිහා බලාගෙන ඉන්න එක. එතකොට ඒ කර්මය තමන් තුළම තියෙනවා, තමන්ගෙන් පිටට යන්නේ. විදර්ශනාවෙන් ඇත් දෙක පියාගෙන තමන් දිහා බලන කෙනාට කර්ම හැදෙන්නේ තමන් ළඟමයි, එළියේ කොහෙවත් කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ කර්ම තමන් තුළ සීමා වෙන්න, තමන්ගෙන් පිටට නොයන්න, එතනම තමන්ට රැඳෙන්න තමන්ට පුළුවන්කම තියෙනවා භාවනා යෝගීව තමන්ගේ ජීවිතය ගත කිරීම තුළින්. එහෙනම් තව කෙනෙකුට නිඳා කරනකොට හොඳට සීකල්පනාවේ තබා ගන්න තපස්වරු වශයෙන් මම බනින්නේ යාට නෙමෙයි, එයාගේ ශක්ති විශේෂයට. ඒත් එයාට එන්නේ නැහැ, එයාට පණ තියෙනවනේ. ඒ පණ තියෙන්නේ යාට ශක්තිය තියෙන නිසානේ. ශක්ති විශේෂය උපයෝගී කරගෙනනේ පාණේ පවතින්නේ. ශක්තිය නැත්තම් යාට එන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. සීනිකල් වෙච්ච කෙනෙක්, සී නැති වෙච්ච කෙනෙක්. එහෙනම් මම බනිනකොට, නිඳා කරනකොට, අපහාස කරනකොට එයාගේ ශක්තියටයි ඒක දැනෙන්නේ. ඒ ශක්තියේ අණුවල තැම්පත් වෙනවා. විශ්වත් එක්ක ගනුදෙනුකොනකොට ඒ තරංගයේ එළියට ගින් විශ්ව ශක්තිය බවට පත් වෙලා භ්‍රමණ වේගයත් එක්ක පැය 24 මුළු විශ්වය පුරාම මේක තැම්පත් වෙලා එංගලන්තයට ගියත්, අපි අප්‍රිකාවට ගියත්, ලෝකයේ කොයි රටකට ගියත් බේරෙන්න විදියක් නැහැ. ඒ බැනුම් ටිකයි, ඒ ගුටි ටිකයි, ඒ අසාධාරණ ටිකයි අපිට ඒ විදියට සිද්ධ වෙනවා. එහෙනම් මේ ධර්මතාවය හොඳට සිතේ නිදන්ගත කරගෙන, මේ ධර්මතාවය පිළිබඳ හොඳට සිහිය පවත්වාගෙන පරිසම් වෙන්න, මාන ජීවිතයේ පරිසම් වෙන්න, සීලය තුළ පරිසම් වෙන්න, පාරමිතාව තුළ පරිසම් වෙන්න, මේ සතරමා භූතයත් එක්ක ගනුදෙනු කරනකොට, ඒ සතරමා භූතය මත වාසය කරනකොට, ඒ සතරමා භූතය පරිභෝජනය කරනකොට පරිසම් වෙන්න, නැවත සංසාරයේ දුක් නොවිඳින පිණිස, නැවත සංසාරයේ ඉප නොදෙන පිණිස පරිසමින් කටයුතු කරන්න. එහෙනම් අනිත් අයත් එක්ක කටයුතු කරනකොට මම මේ මටමයි කියාගන්නේ, මේ මටමයි මං කරන්නේ, මටමයි මං බැනගන්නේ, මටමයි මං හිංසා කරන්නේ, මෙන්න මේ කල්පනාව මත අපිව අපි පරිස්සම් කරගෙන කටයුතු කරන්න ඕනේ. අපේ පාරමිතාවට කැළලක් නොවන විදියට කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ ධර්මතාවය තුළින් ලබාගත්තා වූ අවබෝධය අපි සියලුම දෙනාට මේ සංසාරයේ ඉපදෙන්න තියෙන අවස්ථාව නතර කරගන්න, සංසාර දුක නිරෝධ කරගෙන එතර වෙන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම දෙවස්සයි.